උතුරු පළාත් සභාවේ මහමැතිතුමාත් හම්බෙලා මම තව පළාත් සභා මන්ත්‍රීගරු ඇනන්දි සස්යන් මාත්‍රි හම්බෙලා කතා කරා. ඒක මහමැතිතුමා ඒ උතුරු පළාත් සභාවේ සම්මත කරපු යෝජනාවත් එක්කම ඒක යවල තියෙනවා. ඒක පිටපත් අපිට දෙනවා කියලා කියන තියෙන්නේ. ඒක අරගෙන ගියා. එතන රටවලට දෙදලා අපිට මේ ප්‍රශ්නෙට සාය දෙන්න ඕනේ කියලා අපි ඉල්ලීම කරන්නට සූදානම් වෙනවා. අමන් කරන්නට අපි නැසිකරන්න